වන්න යන්නේ කැරස් වියවදනගේ සඳ එක් දිනක් කියන ගීතය. මෙහි සංගීතය සහ පද රචනය කැරස් වියවදනයි. අපිට ආරම්භක වාදනය සඳහා යොමු වෙමු. එහිදී පළවෙනි බාස් අට වාදනය කරන නම පෝර්සලින් මේ ආකාරයට. තමයි ආරම්භක වාදනය සඳහා පාවිච්චි කරන කෝස්ටික මම දෙපාර වාදනය කළා. මෙහිදී ලීඩ් කොටස වාදනය වන්නේ මේ ආකාරයටයි. අපි පාවිච්චි කරන C sharp minor C sharp note එකෙන් පටන් ගන්නෙ. C sharp note එක මෙතනයි. මෙහිදී C sharp note එක බෙන් කිරීමක් කරන මේ ආකාරයට. පස්සේ අපි යමු කෝරස් කොටසට. Gracias.